මේ පිළිබඳව මාධ්‍ය වලට ලිපියක් පවා නිකුත් කළා පහුගිය දවස්වල. ඒක මෙහෙමයි මම සඳහන් කළේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නමින් දේශයේ සැබෑ ඉතිහාසයේ හිමි සිංහල බෞද්ධයාට ඉතා අහිතකර ලියවිල්ලක් සකස් කොට සම්මත කර ගැනීමට වෙර ධර්මින් සිටි. ඒට විරුද්ධ වීමට පවා නොහැකි ආකාරයේ දේශපාලන වටපිටාවක් මුළුමහත් රට තුලත් පාර්ලිමේන්තුව තුලත් නිර්මාණය කොට ඇත. එක්කෝ බලලෝභය නිසා නොයසේ නම් බිය නිසා සම්මත කරගනු ඇත. එසේ එය සංශෝධන රහිතව පවත්නා තත්වයෙන් සම්මත කරගත හොත් ඒ ජාතියේ මරණ වරෙන්තුව ලෙස රටේ වගකීම් සහිත භික්ෂුවක් ලෙස ලියා තබමි. වෙනත් විදිහකින් කියනවා නම් මේක සුදු මල්වට්ටියක් කියලා සෝවිත හඳුර සඳහන් කළාට මේ සංශෝධන නොකරා නම් මේක රටේ සුදු මල්වඩම බවට පත් වෙනවා නොඅනුමානව. සිංහලයාටවත් ද්‍රවිඩයාටවත් මුස්ලිම් තැනැත්තාටවත් නෙමෙයි මේක තනිකරම අග්‍රාමාත්‍යවරයා අතට බලය අරගෙන ඒ බලය තමාගේ හිතවතුන් කීප දෙනෙක් වෙත බෙදා හරින්නයි ලෑස්ති කළේ.